මවු සෙනහස පිය සෙනහස කියන එක දරුවන්ගෙන් පෙරලා ඔහුනට නොලැබෙනවා නම් ඒක මහා වාසනාවක්. හැබැයි මේකට ඒක ප්‍රධාන කාරණයක් හැටියට මගේ මේ දේශපාලන අත්දැකීම තුළ මම දකින්නේ තමුන් තමුගේ දමපියන් සලකන. බොහොම හොඳට දැකලා තියෙනවා සමහර මව්වරු ඇවිල්ලා මට කියනවා කවුරු සලකන්නේ මහත්. මම දන්නවා ඒ අම්මගේ අම්මට සැලකුවේ. ඒක තමයි දරුවෝ දැක්කේ. මේ අපි ආදරය කරන අපේ දරුවගෙන් අපි ඒ දරුවා අපිට බැරි කාලයට අපිව බලාගනී කියලා හිතනවනම් අපි ඒ දරුවන් ඉදිරියේ අපේ දමපියෝ හොඳට බලා ගන්න. අපේ දමපියෝ හොඳට සලකන්න. අපේ දමපියෝ අපට බර කරදරයක් කියලා කවදාවත් අපි හිතන්නේ හොඳ නැහැ.